නිවැරදි දැනකට ක්‍රීඩාවක එන්න. මේක පෞගේ කාලේ වෙළඳාමක් වෙළඳපොළක් කළා තිබුණේ. ඔබතුමාලා වෙන දෙයක් නෙමෙයි ඕනේ නෑනේ. මේ ක්‍රීඩා නාලිකා ලබා දීමේදී CSN නාලිකාවට ක්‍රීඩා නාලිකාව අත්පත් කර දීලා ඒක බූදලයක් බවට පත් කළා. ඔබතුමා කරපු දෙයම ඇතින වෙන දෙයක් ඕනේ නෑනේ. මුලස්සනේ සභාපතිතුමනි, එතුමා කිව්වා මේ CSN නාලිකාවට කරලා කරපු ගණදෙනු කියලා. ඔබතුමාගේ අවධානය මම යොමු කරන්න ඇමති. අපේ කාලේ CSN එකට අපි දුන්නා කැබිනට් තීරණයක් අනුව. හැබැයි ගරු ඇමතිතුමාවට පස්සේ ඒක අවලංගු කරා. අවලංගු කරලා නැවත ටෙන්ඩර් කරා. ටෙන්ඩර් කරලා මිලියන 176ක් CSN එක ගිල්ලුවා. හැබැයි මිලියන 130කට දැන් රූපවාහිනියකට දීලා තියෙන්නේ මිලියන 50කට අඩුව. ඔබතුමා දුන්න CSN ආයතනය බැංක් ගැරන්ටි එකක් දෙනවා කිව්වා. ඒ බැංක් ගැරන්ටි එක පිළිගන්න බැරි නිසා තමයි අපි රූපවාහිනියට. ආ ඔය තියෙන්නේ